ඒක ටිකක් කල්යනෝ මොකද මම නීතිඥවරුන්ගෙන් ඇහුවා මේගොල්ලෝ කිව්වේ ඒකට සම්බන්ධ වෙලා ඉන්න. ඒකට ප්‍රශ්න වෙලා තියෙන්නේ අපි දුන්න account එකේ digit එකක එහාට මෙහාට. නමුත් දැන් මේක බාර දීලා තියෙන්නේ American Federal Bank Reserve එකට. මුලදීම බාර දුන්නා. නමුත් මේ දැන් දවසකට මිලියනක් විතර ඩොලර් transaction ලෝකේ හැමතැනම තියෙනවා. ඒකින් එකක් තමයි මේක. ඉතින් ඒගොල්ලන්ට මේක මේ stream කරගෙන සෑම transaction එකම යන්න ඕනේ. ඒගොල්ලන්ට කල් වේලාව ගත වෙනවා. නමුත් මේ ළඟදිත් ඒගොල්ලෝ ආවම කිව්වේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි හොයලා ඔක්කොම අපි රජයට බාර දෙනවා. ඉතින් අපි දන්නවා මේ accounts වල තියෙන ගණන් මම දැක්ක හිටපු ජනාධිපති මානම් කියලා තියෙනවා. ඔව්. තුමාගේ නම නම් නැහැ. ඒක හරියට. එතකොට මේ account තුන මේ විදිහටම තියෙනවා. American Central Reserve එකත් එක්ක තමයි අපි දැන් වැඩ කරන්නේ. ඒ ටික ගන්න.